สัมปุริตังปมิตเตปาริมิตังบาลีนะวินดันสิโยกิเลกิเลสสัมโมหจาลังเกเนวลันเต මාසිකව සිදු කෙරෙන සීල භාවනා වැඩසටහනටයි අද මේ පින්තුන් මේ 2023 වර්ෂයේ අවසන් පොහොය දිනේ විදියට උඳුවක් පොහොය දින මේ සීල සමාදන් වෙලා ඉන්නේ. සම්බුද්ධ ශාසනයක් ලැබපු අවස්ථාවක මේ වගේ සීල් වැඩසටහන් වලට සහභාගී වෙලා සීල් සමාදන් වෙලා ධර්ම ශ්‍රවණය කරන ලැබීම අපේ ජීවිතේ ඉතාම භාග්‍යයක් කොට සලකන්න පින්නතුනි. අපි සසර කරා වූ මහත් වූ පිනක ප්‍රාර්ථනාවක ඉෂ්ට විපාක කුසල විපාක එක දිගටම භුක්ති විඳින අවස්ථාවක් මේක. අපේ පිනට අපි නොයෙක් දේවල් ලබා ගත්තා. ප්‍රධාන වශයෙන් මේ උතුම් සුගතිය අපි ලබා ගත්ත බුද්ධෝත්පාද කාලෙක. අනේ සුගතිය ලබා ගත්තට පස්සේ ඊළඟට අපට ලබන්න තියෙන වටිනාම දේ තමයි මේ සද්ධර්ම ලැබෙන අවස්ථාව. ඉතින් ඒක ගැන ඔබ හුඟක් සතුටු වන්න ඔබම අතීතයේ කළා වූ පින්කම්වල ප්‍රතිඵලයේ භුක්ති විඳින අවස්ථාවක් කියලා. බලන්න මේ කොච්චර පැහැදිලිව පේනවද කියලා. ඔබ සිල් ගන්න සිල් රෙද්දක් පරවාගෙන මෙතෙන් දෙනකොට ඔබ වෙනින් සියලක්ම සම්පාදනය වෙලා තියෙනවා. මේ පහසුකම් ටික ඒ වගේම ආහාර පාන ටික මේ හැමදේම ඔබ වෙනුවෙන් පිළියෙල වෙලා තියෙන්නේ. මේකට ඔබ කලින් ප්‍රීපේඩ් කරලා තියෙන්නේ. නිකන් නෙවෙයි මේවා. ඔබ පින් වලින් කලින් මේවට ගාස්තු ගෙවලා තියෙන්නේ. ඒකයි ඔබ මේ භුක්ති විඳින්නේ. හැබැයි ඒ පින භුක්ති විඳිනකොට අපි දක්ෂ වෙන්නට ඕනේ ඒ ගත කරන කාලය තුළ උපරිම ලෙස අපේ හිත කුසලිය තුළ පවත්වා ගන්නට. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 තිස්සේ ධර්ම දේශනා කළා. වේදාකාරී දේශනා අපට දැක ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම 37 බෝධිපාක්ෂික ධර්මයන් දේශනා කළා කියනවා. අනුගමනය කළ යුතු ප්‍රධාන කාරණා 39ක් දේශනා කළා කියනවා. ඒ සියල්ලක් මේකට කැටි කරවතින් පින්නතනි අපට අවසාන වශයෙන් වඩන තියෙන කාරණා දෙකයි. එකක් මෛත්‍රී භාවනාව, අනිත් එක සතිපට්ඨානයි. එතකොට මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී ඔබ උපරිම ලෙස ඔබේ හිත මෛත්‍රී සිතිවිල්ල තුළ තියාගන්නට මෙත්තා චේතනාවෘත්තිය තුළ තියාගන්නට උත්සාහවන්ත වෙන්න. ඔබේ හැට යම්කිසි කෙනෙක් පේනවා නම්, ඔබේ කනට යම්කිසි කෙනෙක් අහනක් ඇසෙනවා නම්, ඔබට කිසියම් කෙනෙක් සිහිපත් වෙනවා නම්, ඒ හැම දිනෙකම සුවපත්ත්වා කියන හැඟීම ආකල්පයේ එක දිගටම පවත්වා ගන්න උත්සාහ කරනවා. ඒ ඔබට පේන, ඇසෙන, මතක් වෙන කෙනා ඔබට ඉන්න එකම දරුවා කියන හැඟීමෙන් ඒ ආකල්පයෙන් වාසය කරන්න. ඒක තමයි ඔබේ මානසික නිරෝගී භාවය කියලා කියන්නේ. ඒක තමයි ඔබේ ආධ්‍යාත්ම දියුණුව කියලා කියන්නේ. අනිත් පැත්තෙන් ඔබේ හිතට සිතවිල්ලක් එන අවස්ථාවේදී අන්න ඒ සිතවිල්ල ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඔබට මේ වෙලාවේ ඉන්නේ මොන වගේ සිතවිල්ලක්ද? කෙනෙක් ගැන මෛත්‍රියක්ද? අමනාපයක්ද? යමක් ගැන පරිත්‍යාගශීලීත්වයක්ද? යමක් ගැන දැඩි ආශාවක්ද? නැත්නම් ඔබ ප්‍රඥාවෙන්ද ඉන්නේ? ඔබ අවිද්‍යාවෙන්ද ඉන්නේ? මෙන්න මේ කාරණා පිළිබඳව ඉතාම අවධානයෙන් ඔබේ හිතගෙන ඉන්න. ඔබට ජීවිතය ලැබෙච්ච වටිනාම දේ ඔබේ හිත. ඒ හිතට බාධාවත් කරන්න කාටවත් ඉඩ දෙන්න එපා. ඒ හිත ලස්සනද තියාගන්න. ඒ හිත ලස්සනද තියාගන්න තමයි මෛත්‍රියත් සතිපට්ඨානයත් අතර වඩන්නේ. ඒත් ඉහළම දියුණුව කියලා කියන්නේ වර්තමානයේ ඔබට කුමක් මතක් වුණත් ඒ ඔබ මතක් වෙලා තේරුම් ගන්න අවස්ථාව මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඥාන කියන අවස්ථාව. අන්නේ මනෝවිඥානයත් මේ මොහොතේ හටගෙන හේතු ඇති කල්ලි මේ මොහොතේම හේතු නිරෝධයෙන් නිරෝධයන බව මනින් දකින්න. මේ තමයි පිනොදින අපට අපේ ආධ්‍යාත්මික ජීවිත උද්දුර වඩන තියෙන ඉහළම ගුණධර්ම විදියට බුදු දහම දේශනා කරන්නේ. එකතකින් සියලු සත්ත්වෝ සෝපත්ත්වා කියන ආකල්පයෙන් නිතර වාසය කරන්න. අනිත් අතින් මේ රෝපාදි ස්කන්ධ පංචකය කෙටියම කියනවා නම් පිනතුනේ චින්ත චෛතසික ටික. වෙනත් විදිහකින් කියනවා නම් සිත සාසිතුවේලි. කෙටියම කියනවා නම් මනෝ විඥාන කියන අවස්ථාව මේ මොහොතේ හට ගන්නවා, මෙතනම නිරුද්ධ වෙනවා කියන ආකල්පය. මෙන්න මෙතෙන්ට අපිට සිත තියන්න පුළුවන් නම් අපි බාහිර භෞතික ලෝකයෙන් සම්පූර්ණ නිදහස් වෙනවා. බාහිර භෞතික ලෝකයෙන් අපි නිදහස් වුණා කියලා කියන්නේ වැඩියක් යාපින දින අපට මෛත්‍රිය වඩන්නවත්, අසුපේ වඩන්නවත්, දාසෝමනසිකාරය වඩන්නවත් පුද්ගලයකක් ද්‍රව්‍යයක් ඉතුරු වෙන්නේවත් නැහැ. බාහිර ලෝකෙම නිදහස් වෙනවා. ඒ බාහිර භෞතික ලෝකේ නිදහස් වුණා කියන්නේ අපි ජරා මරණ වලින් නිදහස් වුණා කියන එක. ඒ බාහිර ලෝකේ නිදහස් වෙන ගමන් අපි ඊට සමගාමීව අපි දක්ෂ වෙනට ඕන නාමයන්තෙන් අභ්‍යන්තර චිත්ත චෛතසික පැත්තෙනුත් නිදහස් වෙන්න. අන්නේ නාමයන්තයත් විඥාණය ඇතුළු පස්ස වේදනා සංඥා චේතනා කියන මේ දේවල් නැත්තම් පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරයේ කියන මෙන්න මේ අභ්‍යන්තර නාමයන්තේ පැත්තේ අනිත්‍යතාවය අහුත්වා සම්බුතං හුත්වා නබවිසති කියන මෙන්න මේ දර්ශනය තුර නිතරම වාසය කරන. මේක තමයි පින්නතුනේ සැබවින්ම අපේ ජීවිතේ ලබා දෙන්නේ කියලා මොඩිනකම. බුද්ධ ශාසනය සම්බුද්ධෝත්පාද කාලයක් ලැබුව මේ මොහොතෙහි ඔබ ඔබේ ජීවිතයට ඉහළම වටිනාකමක් එකතු කරන්න කැමති නම් අන්නේ වටිනාකම ලබා දෙන්න තමයි බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළේ. ලෝකේ ව්‍යාපාර කරන අය, නිෂ්පාදනය කරන අය, ව්‍යවසායකයන් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයක් තියෙනවා. ඔවුන් නිෂ්පාදනය කරන භාණ්ඩයක තව අගයක් එකතු කරලා වෙළඳ පොළට යවන්න ඔවුන් උත්සාහ ගන්නවා. මේක තමයි වර්තමානයේ ව්‍යවසායකයන්ගේ ප්‍රධාන ඉලක්කය. භාණ්ඩයක් එකපාර නිෂ්පාදනය කරන අමුද්‍රව්‍යයක් විදිහට අපි ඉදිරිපත් කරනව නෙවෙයි, ඒකට තව අගයක් එකතු කරලා වෙළඳ පොළට දැම්මොතින් ඒකේ ලාභය තුමක් වැඩි කරගන්න පුළුවන්. අන්න ඒ වගේ අපේ ජීවිතේ නැමැති මේ ප්‍රොඩක්ට් එක, මේ නිෂ්පාදනය අපේ සමාජය තුළ සැබෑ වටිනාකමක් ලබා ගන්න කැමති නම් සමාජය තුළ නැතුණත් ඔබට ඔබේ ලෝකයේ තුළ ඔබට උපරිම වටිනාකමක් ලබා දෙන ඔබ කැමති නම් අන්‍ය සඳහා වැඩි උතු ප්‍රධානතම දේ තමයි මෛත්‍රී භාවනාවත් සතිපට්ඨානයත් කියන කාරණා. වෙනත් විදිහකින් කියනවා නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණත් ආනාපාන සතියත් වැඩි වෙනවා. කෙටියෙන්ම කියනවා නම් වෙනතනි අපට දවසකට කොච්චර කාලයක් ආනාපාන සතිය තුළ හිත එකඟ කරන්න පුළුවන්ද කියන කාරණය. මෙන්න මේක අපේ සැබෑ දක්ෂතාවය කියලා කියන්නේ. ආනාපාන සතිය තුළ හිත එකඟ කරගන්න පුළුවන් වුණු පමණක අපේ නීවරණ වලින් හිත මුදවා ගන්නවා. ඒ වගේම අපි අවිද්‍යාවෙන් හිත මුදවා ගන්නවා. ඒ ආනාපාන සතියෙන් හිටිය පමණට අපේ ජීවිතය ආධ්‍යාත්මික සතුටෙන් නිරාමිෂ ප්‍රීතිය වැඩි වෙනවා. විතරක් නෙවෙයි පින්නතුනි. අපේ ලෙඩවලෙක් තැන්ගෙච්ච මොහොතේ අපේ යාළුවෙක් ඉන්නවා. අපේ ලෙඩවලෙක් තැන්ගෙච්ච මොහොතේ පින්නතුනි අපිට බාහිර ධර්මල්ලංගෙන් නියමිත රැකවරණයක් ලැබෙන්නේ නැහැ. ඇතැම්ට වෛද්‍ය ප්‍රතිකාරයක්වත් අපේ ශරීරයට ඔරොත්තු දෙන්නේ නැහැ පළක් වෙලාවට. නමුත් අපේ හුස්ම අපිත් එක්ක එකට ඉන්නවා. අන්නේ ඉන්න හුස්ම ටික අපි කලින් බාහිරක දල තියුණා තින් ආනාපාන සතියත් එක්ක. අන්නේ වලට පින්නතුනි අපේ හිතේ ඉහෙනම් සතුටෙන් අපිට වාසය කරන්න පුළුවන්. එනිසා උපතේ පටන් මරණය දක්වා අපත් නොහැර අපි නින්දට ගියත් අපත් එක්ක එකටම ඉන්න මිතුරා තමයි ආස්වාස ප්‍රසවාසය කියලා කියන්නේ. අන්නේ ආස්වාස ප්‍රසවාසයට මයින්ඩ්ෆුල්නස් එක සතිමත් බව එකතු කිරීම තමයි බුදු දහමේ ප්‍රධානතම අනුශාසනය. මේක පින්නතන සරල දෙයක් නෙවෙයි. මේක ඉතාම වටිනා දෙයක්. මේක හොඳට මතක තියාගන්න ඕන කාරණයක්. දවසට එක විනාඩිය විනාඩිය හරි ආනාපාන සතිය වඩලා ඒකේ කාලය වැඩි කරගන්න. ඔබේ ලැබපු සියලුම සම්පත් අධ්‍යාපනය, ධනය, වෘත්තිය, දරුවන්, ඔබේ සම්පත්, ඔබේ රූප සම්පත්තිය, මිලමුදල් මේ සියල්ලටම වඩා ඔබට වටිනාම දේ තමයි ඔබේ හුස්මට, ඔබේ ආස්වාස ප්‍රස්වාසයට සතිමත් බව එකතු කිරීම නැත්නම් ආනාපාන සතිය පුහුණු කිරීම. ලෝකේ පහළ වෙන සියලුම බුදුරජාණන් වහන්සේලා නිවන් දකින්නේ සම්ත්‍ය දර්ශනය හිරටම දිනු කරන්නේ මේ ආනාපාන සතිය භාවනාවත් එක්ක. බුදුදහම තුළ භාවනා කමඨාන 40ක් තියෙනවා. දස කසින, දස අසුභ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර අරූපාවචර ධ්‍යාන, ආහාරය පටිපුල සංඥාව, ධාතු මනසිකාරය කියලා. මෙන්න මේ කමඨාන 40න් දස අනුස්සති වලින් එක කමඨහනක් තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. මේ භාවනා කමඨහන් meditation techniques 44න් ඉතාම ඉහළම ටෙක්නික් එක විදිහට තමයි ආනාපාන සතිය බුදුදහම තුළ විග්‍රහ කරලා තියෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා එකක් වඩනකොට හතරක් වැඩෙනවා නම්, හතරක් වැඩෙනකොට හතක් දිනු වෙනවා නම්, හතක් දිනු වෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා නම් අන්න එහෙම වෙන එකම ධමයක් තියෙනවා. එකක් වඩනකොට හතරක් දිනු වෙනවා, හතරක් වැඩෙනකොට හතක් දිනු වෙනවා, හතක් දිනු වෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. මෙන්න මේ එකම ධම මොකද්ද? ආනාපාන සතිය. ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානෙ දිනු වෙනවා. සතර සතිපට්ඨානෙ දිනු වෙනකොට සත්ත බොජ්ජංග වැඩෙනවා. සත්ත බොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා. සම්පූර්ණ නිවන් මඟ මේ ආනාපාන සතිය කේන්දර කරගෙන විස්තර කළ තියෙනවා. හැබැයි ඒක යතහ බුද්ධේන දේශිතා කියලා කාරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට වඩන්නට ඕන. ආනාපාන සතියට අදාළ දේශනා රාශියක් බුදුදහම තුල දැක ගන්න පුළුවන්. මහා සතිපට්ඨාන සූත්‍රය ඇතුළත් වෙනවා. ආනාපාන සති කියලා සූත්‍රයක් තියෙනවා. ආනන්ද කියලා සූත්‍රයක් තියෙනවා. ගිරිමානන්ද සූත්‍රය තියෙනවා. ආනාපාන සති කතා කියලා වෙනම කොටසක් පරිසම්මිදා මග්ගේ තියෙනවා. මේ වාගේ දේශනා රාශියක මේ පිළිබඳව දේශනා ඇතුළත් වෙනවා. එනිසා පින්නතුනි ආනාපාන සතියට දක්වන අවධානය ටිකෙන් ටික වැඩි කරන්න. ඒකෙ හිත එක්තැන් කරන්න අමාරු නම් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාදී භාවනාවක් ටිකෙන් ටික දිනු කරන්න. ඒකත් වඩා අමාරු නම් ඒ කියන්නේ තමන්ගේ සිල්වත්කම අඩුවක් තියෙන්නේ. කායික වාචික සංවරය ඇති කරගන්න, විශේෂයෙන් කතාව පාලනය කරන්න, භාෂාව සංවර කරගන්න. ඒකත් අමාරු නම් ඒ කියන්නේ ධර්ම ශ්‍රවණේ අඩුවක් තියෙනවා. ධර්ම ශ්‍රවණේත් අඩුවක් තියෙනවා නම් තමන්ට කල්යාණ මිත්‍ර ආශ්‍රය අඩුවක් තියෙනවා. මම හිතන්නේ ඒකේ අඩුව ඔබ කාටවත් නැහැ. ඔබ හැම දිනෙක මෙය සම්පූර්ණ කළ තියෙන්නේ. ඔබ ළඟ මුගාක් සත්පුරුෂකම් තියෙනවා. පරිත්‍යාග ශීලීත්වය තියෙනවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා. ඒ නිසා තමයි මේ සද්ධර්ම ලැබෙන්නේ. ඒ නිසා මෙන්න මේ කරුණු සියල්ලක්ම ලැබෙනකොට අපේ ළඟ දියුණු කළ යුතු ප්‍රධානතම ලක්ෂණයක් තියෙනවා. මොකද මේ ලක්ෂණය? මේ දේ තමයි පිනුතුනි අප මේ ශ්‍රවණය කරන ධර්මයේ පිළිපදිනකොට එහි ප්‍රතිඵලය, එහි රිසල්ට් එක අනිත් සියලුම දේවල්ට වඩා ඉක්මනින් ලැබෙනවා කියන විශ්වාසය. ඒක තමයි ඇත්තටම ශ්‍රද්ධාව කියලා කියන්නේ. අද අපට ධර්මඥානෙ අඩුවක් නැහැ පින්නතුනි. බණහනක අඩුවක් නැහැ. කල්‍යාණ මිත්‍රාසනේ අඩුවකුත් නැහැ. පින්කම් කරන එකේ අඩුවකුත් නැහැ. අපට තියෙන ප්‍රධානතම අඩුව මොකද්ද? මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරනකොට විශේෂයෙන් සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව පිළිපදිනකොට නැත්නම් අපට තේරෙන විදිහට කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුහුණු කරනකොට අපට ජීවිතේ ඉක්මනටම සතුට ලැබෙන්න තියෙන ක්‍රමය, ඉක්මනින්ම දුකෙන් නිදහස් වෙන්න තියෙන ක්‍රමය මෙන්න මේකයි කියන විශ්වාසය අප බොහෝ දෙනෙකුගේ ජීවිතය තුළ අඩුවී පිනතුනි. ඒ නිසා තමයි අපි ධර්මයේ පුහුණුවට දක්වන බර අඩුවක් තියෙන්නේ. මෙන්න මේක අපි ඉහෙළම තැනින් පවත්වා ගත්තොත් ඉන්න අපට අනිත් වැඩ කරන ගමන්ම ධර්මයේ පුහුණු කිරීමත් කරන්න පුළුවන්. ධර්මයේ පුහුණු කිරීම පිනතුනි අනිත් වැඩ නොකර කරන දෙයක් නෙවෙයි. ධර්මයේ පුහුණු කිරීමයි හුස්ම ගැනීමයි දෙකම සමානයි. හුස්ම ගන්න ගියාම අපට වැඩ පාඩු වෙනවද? නින්දට බාධා වෙනවද? වැඩට යන පරක්කු වෙනවද? නෑ නේ. හුස්ම ගන්න එකයි අපේ ජීවත් වීමයි දෙක මේකයි. අන්න ඒ වගේම තමයි ධර්මය පුහුණු කිරීමයි ජීවත් වීමයි කියන දෙකක් නෙමෙයි පිනුතුන එකක් කරගන්නට ඕන. අපට බොහෝ විට හිතෙන්නේ ධර්මය පුහුණු කිරීම පොය දවසට නැත්නම් පන්සල් ආපු දවසට නැත්තම් උදේට බුදුන් වන්දින වෙලාව, නැත්තම් හවසට වන්දනා කරන වෙලාව, පිරිත් අහන වෙලාව, තමයි ධර්මය පුහුණු කරන වෙලාව. අනිත් වෙලාව ඉතින් අපිට සාමාන්‍ය විදිහට නිදහස ඉන්න පුළුවන් කියලා අපි හිතන්නේ නේ. ඇතැමිට සීල සමාදන් වල සීල පවරණය කරනකොට සමහර හරි සතුටුයි. මහා බරක් බිමින් තිබා වගේ කියලා හිතෙනවා. මහා බරක් බිමින් තිබ නෙවෙයි පින්නතුනි. එහෙම හිතනවා නම් මහා බරක් කරට ගත්තා වගේ කියලා හිතන්නේ. සීලේ තියලා යනවා කියන එක. සිල් සමාදන් වල ඉන්න එක තමයි පහසුම දේ පින්නතුනි. ලෙහෙසිම දේ අපේ කය වචනේ සංවර කරන් ඉන්නකොට අපට බාහිරින් එන කරදර, දුක් වේදනා හුඟක් අඩුයි. පසුතැවිලි අඩුයි. අපට ධර්මය පුහුණු කිරීම තමයි පින්නතුනි ජීවිතයේ පහසුවෙන් ඉන්න තියෙන ක්‍රමය. ආරස්නාංගික මාර්ගය තුල ඉන්න එක තමයි ජීවිතයේ ලස්සනටම ඉන්න තියෙන ක්‍රමය. ඒ දහමෙන් පොඩ්ඩක් හරි අපි අයින් වුණොත් හරියට අපි රතු පලසක ඉඳලා හරියට මඩ ගොඩකට, කටු ගොඩකට වැටුණා වගේ. එනිසා අපිට ඊටාම පහසුවෙන් ඉන්න ක්‍රමය තමයි ධර්මයේ පුහුණු කරන විදිය. ඒකෙන් කියන්නේ හැම වෙලාවෙම සීල සමාදන් වෙලා මේ සීලෙද්ද පෙරවගෙන ඉන්න කතාව නෙමෙයි මේ කියන්නේ. ඒ සීලයට අනුව අපේ ජීවිතය පවත්වා ගන්න එක. ඒ සමාධියට අනුව, ඒ ප්‍රඥාවට අනුව අපේ ජීවිතය පවත්වා ගැනීමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. එනිසා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන වේලාව තුල උපරිම ලෙස මෛත්‍රියෙන් සහ සතිමත් භාවයෙන් වාසය කරන්න. එපමණක් නෙවෙයි පින්නතුනි, ඔබ මෙතනින් නැකිටලා ගියත්, අද සිල් පවරණය කළ ගියත්, හැකිතාක් හැමදාම මෙන්න මේ කාරණා දෙකට ගත කරන කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. මේක තමයි අපේ ආධ්‍යාත්මික ජීවිතයේ සාර්ථකත්වයේ දිනුව කියලා කියන්නේ. පින්නතුනි, අද අප ධර්මදේශනාව සඳහා මාතෘකාව වශයෙන් තෝරාගත්තේ සංයුතනිකායේහි සඝාතක වර්ගයේහි ඒ වගේම කෝසල සංයුතේන දිහිතු කියන සූත්‍රය. මේ කෝසල සංයුතිය ඇතුළත් වෙන්නේ භාගතුන් වහන්සේ ජීවමාන කාලයේ කොසල රජතුමා බුදුරජාණන් වහන්සේ සමග සිදු කරපු සාකච්ඡාවන්. ඒ සාකච්ඡාවන් හැටියට දේශනා කරපු දේශනා තමයි කෝසල සංයුත්තේට ඇතුළත් වෙන්නේ. කෝසල රජතුමා කියන්නේ එකල හිටිය ප්‍රධානතම රජවරු හතර දෙනාගෙන් එක්කෙනෙක්. මුළු ಭಾರತයේම එකල ප්‍රධාන ජනපද සතර මහා ජනපද වලට බෙදලා තිබුණා. ඒ තමයි මගධ, කෝසල, වත්ස්‍ය, අවන්ති කියලා. මගධය පාලනය කළේ බිම්සාර රජතුමා. පස්සේ ඔහුගේ පුත්‍රයා අජාසත්ත. කෝසලය පාලනය කළේ මෙන්න මේ කොසල රජතුමා. ඒ විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ ජනපදයේ වෙච්ච කිඹුල්ලත් පුරවරය අයිති වෙලා තිබුණෙත් මේ කොසල ජනපදයේ කියන මහා ජනපදයේ පොඩි කොටසක් විදියටයි කිඹුල්ලත් පුරවරය තිබුණේ. එනිසා තමයි කොසල රජතුමා ඇතැම් අවස්ථාවලදී භාගතුන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනි, ඔබ වහන්සේ කෝසල වැසියෙක්, මමත් කෝසල ජනපදයේ කෙනෙක්. ඒ වගේම කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේටත් අවුරුදු 80යි, මටත් දැන් අවුරුදු 80යි කියලා. වයසිනුත් බොහොම ළඟින් ගිහපු දෙන්නෙක් නේ. පින්නතුනි, මේ කොසල රජතුමා දවසක්දා භාගතුන් වහන්සේ සමග සාකච්ඡා කරමින් උන්වහන්සේගේ ළඟ ගෞරවයෙන් හිටියා. මේන අවස්ථාවේදී එක්තරා රාජපුරුෂයෙක් ඇවිල්ලා පණිවිඩකාරයෙක් ඇවිල්ලා රජතුමාට පණිවිඩයක් දුන්නා. මොකද පණිවිඩය? රජතුමාගේ කනට කළා බොහොම නිහඬව කියනවා, රජතුමනි, මල්ලිකා දේවියට දුවක් උපන්නා කියලා. දුවෙක් ලැබුණා කියලා. මේක කිව්ව ගමන් රජතුමාට මොකද වෙන්නේ? ඕ අනත්ත මනෝ හෝති කියලා සඳහන් කළා. රජතුමා ටිකක් අසතුටු වුණා. ඇයි? දුවෙක් ලැබුණා කිව්වහමනේ. මේක බුදුරජාණන් වහන්සේ දැනගත්තා මේ කාරණය. දැනගත්තු අවස්ථාවේදී කරපු අනුශාසනාව තමයි මේ කෝසල සංයුත්තේ දීතු කියන සූත්‍රය ඇතුළත් වෙන්නේ මෙන්න මේ කාරණය. එතෙදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ඉත්තිහි පිහි ඒකච්චියා සෙයියා පෝස ජනාධිප. රජතුමනි, ස්ත්‍රියනොත් ස්ත්‍රියත් ඇතැම් අවස්ථාවලදී ශ්‍රේෂ්ඨ වෙනවා. ස්ත්‍රියත් ශ්‍රේෂ්ඨත්වයට පත්වන කෙනෙක්. මේධාවිනී, සීලවතී, සස්සුදේවා, පතිබ්බතා. කොයි වගේ කෙනෙක්ද? මේධාවනි, බුද්ධිමත්ව වැඩ කරන. සීලවතී, සිල්වන්ත. සස්සුදේවා, පතිබ්බතා, තමන්ගේ ස්වාමි පුරුෂයා දෙවියෙක් වගේ සලකන. අන්න එවැනි කාන්තාවන් ශ්‍රේෂ්ඨ කාන්තාවන් බවට පත් වෙනවා. ඒ නිසා රජතුමනි, මේ දුව හොඳින් පෝෂණය කරන්න කියලා කිව්වා. ඒ වගේම දේශනා කරනවා, තස්සායෝ ජායති පෝසෝ සූරෝ හෝති දිසම්පති. රජතුමනි, එවැනි කාන්තාවකට බිහි වෙන දරුවා පුතා ඇතැමිට මහා රණ ශූරයෙක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, තාදිසා සුභගියා පුත්තෝ රජ්ජං යනුසාසති. එවැනි ශ්‍රේෂ්ඨ කාන්තාවන්ගේ කුසින් බිහි වෙන දරුවන් රටක් පාලනය කරන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි, ලෝකයේ මගඵලලාභී උතුමන් බිහි වෙන්නේ මවකගේ කුසින්. ලෝකයට සම්බුද්ධත්වය සඳහා පැමිණෙන බෝසත් උතුමෙක් බිහි වෙන්නේ මවකගේ කුසින්. මුළු පෘථිවිය පාලනය කරන සක්විති රජකෙනෙක් උපදින්නේ මවකගේ කාන්තාවකගේ කුසින්. මෙන්න මේ කාරණය බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරනවා. බොහෝ විට පුරුෂයන්ගේ තියෙන දක්ෂතාවය, ප්‍රඥාව, නොයෙකුත් කුසලතා නිසා කාන්තාවන්ගේ බැබලීම ටිකක් අඩු වෙනවා. තමත් වෙනතන බුදුදහම නිතරම ඒ ලෝකයේ බිහි වෙන ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ පිටුපස්සේ ඉන්න ඒ මව ගැන අගය කළ තියෙනවා. එක අතකින් කාන්තාවක් විදියට, එක අතකින් මවක් විදියට, එක අතකින් භාර්යාවක් විදියට, වෙනත් විදියකින් සහෝදරියක් විදියට, දියණියක් විදියට මේ සමාජයේ ඉන්න කාන්තාව සමාජයේ වශයෙන්ොත් ආධ්‍යාත්මික වශයෙන්ොත් ඉහළම තැනකට ඔසවා තබන්නට බුදුරජාණන් වහන්සේ කටයුතු කළා. එදා භාරත ජන සමාජය තුළ ගැහැණු ළමයෙක් ඉපදීම එතරම් සුබ ලකුණක් කොට සැලකුවේ නැහැ. ඒකට හේතුත් තියෙනවා පින්නතුනි. ගැහැණු දරුවෙක් ඉපදුනහම අම්මට තාත්තට ලොකු බරක් හිතට. ඒ දරුවාගේ ආරක්ෂාව ගැන, අනාගතය ගැන අම්මල පිරිමි දරුවෙක් ගැන හිතනට වඩා හුඟක් හිතනවා. ඒ වගේ මේ දරුවා තව කෙනෙකුට බාර දෙනකොට ලොකු ධනයක් දෙන්න සිද්ධ වුණේ කාලෙත්. අන්න ඒ නිසා ඇතැම් විට දිනවරු බරක් කොට සලකලා තිනවා තීති. අන්න එවැනි සමාජයකට තමයි බුදුරජාණන් වහන්සේ දා පහළොනේ. එදා පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ පිනුතුනි මේ කාන්තාවට ලබා දෙන්න පුළුවන් ඉහළම ගෞරවය ලබා දුන්නා. බ්‍රහ්මාති මාතා පිතරෝ අම්ම තාත්ත දෙන්න බ්‍රහ්මයන්කට සලකලා තියෙනවා. එදා බ්‍රාහ්මණ සමාජය සැලකුවේ මේ ලෝකෙට කෙනෙක් බිහි වෙනවා නම් මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බිහි වෙනා විදිහටයි සැලකුවේ. භාගවත මහසේ දේශනා කළා ඒ නොපෙනෙන බ්‍රහ්මයෙක්ගේ නෙවෙයි යමෙක් මේ ලෝකෙට බිහි වෙන්නේ. මේ ලෝකෙට යමෙක් බිහි වෙන්නේ මේ පෙනෙන කාන්තාවගේ මව වෙතින් කියන එක බුදුහාමුදුරුවෝ දානය කළා. එදා බාහිර හින්දු ජන සමාජය ඉහිලෙම සැලකුවේ බ්‍රහ්මයා. අන්නේ බ්‍රහ්මයාගේ මට්ටමටම අම්ම තාත්ත දෙන්නම ඔසවා තැබුවා. එතෙන් පියා විතරක් නෙවෙයි. එතෙන් පියා වෙන් කළගත්තේ නැහැ. ඒ පියත් එක්කම පිතෘත්වය නිකන් ලැබෙන්නේ නැහැ. මාතෘත්වය සමග ලැබෙන්නේ. එනසා ඒ දෙන්නාම එකම තලයක ඔසවා තබන්නට බුදුරජාණන් වහන්සේ කටයුතු කළා. මෙන්න මෙතෙන්දී පෙනුතුනේ මේ බොසවැයතුමාට මේ අනුශාසනාව කරනකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා රජතුමනි, ස්ත්‍රීනුත් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. සිල්වන්තෝ ප්‍රඥාවන්තෝ තම ස්වාමි පුරුෂයන් දෙවි කොට සැලකෙන කාන්තාවන් උතුම්. අන්න එවැනි කාන්තාවක් වෙතින් බිහි වෙන පුතා සූරේ, දක්ෂේ, රණසූරයෙක් වෙන්න පුළුවන්. එවැනි කාන්තාවකින් බිහි වෙන දරුවා රටක් පාලනය කරන්න පුළුවන්. ඒ නිසා රජ කෙනෙක් මේ ලෝකෙට බිහි වුණත් බිහි වෙන්නේ මවකගේ කුසෙන් කියන එක බුදුරජාණන් වහන්සේ බලන්න පිළිතුරු අවධානය කරපු ආකාරය. කාන්තාවක්ෂියට කොයිතරම් අභිමානයක් ලබා දීලා තියෙද. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලය පුරාම මේ ලක්ෂණ අපිට දැක ගන්න පුළුවන්. උන්වහන්සේගේ මෑණියන් සුළු මෑණියන් මහා ප්‍රජාපති ගෝතමිය මෙහෙණින් වහන්සේ කෙනෙක් ඇඩියට පිරිනිවන් පාලා ඒ අවස්ථාවේදී උන්වහන්සේ උපරිම ගෞරව දැක්වුවා. ඒ විතරක් නෙවෙයි එතුමිය පිරිනිවන් පාන අවසර අරගෙන යන වෙලාවේ උන්වහන්සේ පිටපස්සෙන් ගමන් කළ යට ගෞරව දැක්වුවා. කාන්තාවගේ පිටපස්සෙන් ගමන් කළ බුදුහාමුදුරුවෝ බලන්න බුදුරෙයෙක් එහෙම කළා නම් ඒකෙන් උන්වහන්සේ අනිත්‍යර ලොකු ආදර්ශයක් ලබා දීලා තියෙනවා. එනසන්නේ බෞද්ධ ආවාසයෙන් පෝෂණය වෙච්ච විශේෂයෙන් පෙරදිග රටවල් මේ කාන්තාවන්ට ඉහිලීම සැලකුව පින්නතුනි. එනිසා අපේ සිංහල සාහිත්‍ය සඳහන් කරන්නේ බුදුහන පුතුන් හට ඇය ඉනිමන් දැනුවා කියලා. බුද්ධත්වයට පත් වෙන බෝසත් උතුමන්ට ඉනිමන් දැනුවා අපේ අම්මලා. ඒ තරක් නෙවෙයි ස්වාමීන් වහන්සේ කෙනෙක් ශාසනයට පූජා කරන්නේ ඊට මූලිකව කටයුතු කරන අම්ම කෙනෙක්. එනිසා ලෝක යම්තාක් ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් ඒ පිටුපස්සේ තැඹිට තාත්තට වඩා අම්ම තමයි පිටුපස්සෙන් ඉඳගෙන ලොකු ශක්තියක් සපයන්නේ. ශාසනික ස්ථිර ස්ථිතියේදී පිනතුනි සුවිශාල කාර්යභාරයක් කාන්තාවන් විසින් දරලා තියෙනවා. අන්න ඒ නිසාම මේ සම්බුද්ධ ශාස්ත්‍රය තුළ පිරිණ පක්ෂයට කිසියම් ප්‍රමුඛත්වයක් අග්‍රස්ථානයක් ලැබුණා නම් ඊට සමගාමීව කාන්තා පක්ෂයටත් ඒ තනතුරු ලබා දීලා තියෙනවා. සරුවත් මොගලන් මහරහතන් වහන්සේට භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබෙනකොට කාන්තාවන්ගේ පැත්තෙන් කේමා උප්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේලාට ප්‍රමුඛත්වය ලැබුණා. ගිය ශ්‍රාවකයන් අතරින් චිත්ත ගෘහපතියා හත්තාලක වගේ අයට ගිහි සමාජයේ ඉහළම ආධ්‍යාත්මික මට්ටමෙහි ගෞරවය ලැබෙනකොට කාන්තාවන්ගේ පැත්තෙන් නන්ද මාතා කුජ්ජුතරා කියන අයට ඒ ගෞරවය ලැබුණා. අනාථ පිණ්ඩික සිටුතුමා ගිහි උපාසකෙක් විදියට ප්‍රමුඛ දායකත්වයේ දරද්දී අනිත් පැත්තෙන් විසාකාව ඊට සමගාමීව මේ කාර්යභාරයට උරදුන්නා. ඒක දීතු සහ ඒක පුත්ත කියලා සූත්‍ර දෙකක් තියෙනවා. හැදස්සන සූත්‍ර දෙකක්. ඒකේ ඒක පුත්ත සූත්‍රයේ භාගතුන් වහන්සේ සඳහන් කරනවා කිසියම් ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙකුට ඉන්නේ එකම පුතෙක් නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න. මොකක්ද ඉල්ලීම? පුතේ කොහොම හරි චිත්ත ගෘහපතිය හරි හත්තාලවක හරි වගේ වෙන්න කියලා. දැන් ඔබත් කියනනේ දුව දරුවන්ටනේ අහවල් ක්‍රීඩකේ වගේ වෙන්න, අහවල් විද්‍යාඥය වගේ වෙන්න, අහවල් දොස්තර මහත්තය වගේ වෙන්න, අහවල් ලෝය වගේ වෙන්න ඔහොම කියලා කියනවනේ. නමුත් බුදුරජාණන් වහන්සේ කිව්වේ ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙකුට ඉන්නේ එකම පුතෙක් නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න පුතේ කොහොමද හත්තාලවක හරි චිත්ත ගෘහපති හරි වගේ වෙන්න කියලා. මේක තමයි පිරිමි පක්ෂයේ ගිහියන්ට තියෙන ඉහළම ආදර්ශය. මේ දෙන්නාම පිනුතුනේ අනාගාමී වෙලෙ හිටියයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නෑ අනාථ පිණ්ඩික සිටුතුමා ආදර්ශයට ගන්න, අජාසත් රජතුමා ආදර්ශයට ගන්න, නැත්නම් බිම්බිසාර රජතුමා ආදර්ශයට ගන්න කියලා දේශනා කළ නෑ. ගිහියේ පිරිමි කෙනෙක් නම් ආදර්ශ ගන්න ඕනේ කවුද? චිත්ත ගෘහපතිය හරේ හත්තාලවක හරි වගේ කියලා. භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ දරුවා යම්කිසි දවසක පැවිදි වෙනවා නම් ඒ පැවිදි වෙන දවසට ඒ දරුවාගෙන් ඉල්ලීමක් කරන්න. මොකක්ද ඉල්ලීම? ඒ ඉල්ලීම තමයි පුතේ කොහොම හරි සැරුත් හාමුදුරුවෝ හරි මුගලන් හාමුදුරුවෝ හරි වගේ වෙන්න කියලා. ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙකුට ඉන්නේ එකම දුවක් නම් දුවලත් අමතක කරලා නෑ බලන්න. ඒක දීත සූත්‍රෙකුත් තියෙනවා. ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙකුට ඉන්න එකම දුවක් නම් ඒ දුවගෙන් ඉල්ලීමක් කරන්න. මොකද්ද? දුවේ කොහොම හරි කුජ්ජුත්තරාව හරි නන්ද මාතාව හරි වගේ වෙන්න කියලා. විසාකා වගේ වෙන්න කියලා නෑ. බන්දුල මාලිකා වගේ වෙන්න කියලා නෑ. සුමනා වගේ වෙන්න කියලා නෑ. කියලා දෙන්නේ කවුරු වගේද? කුජ්ජුත්තරාව හරි නන්ද මාතාව හරි වගේ වෙන්න කියලා මේ දෙන්නත් අනාගාමී වෙලා හිටියයි. මේ අය තවත් සිය ගණන් ඉහෙලියන්ට බණ කියපුවා. මේ අය නිකන් අය නෙවෙයි. ඒ තමන්ටින් එකම දුව කවදා හරි දවසක පැවිදි වෙන කැමති නම් ඒ පැවිදි වෙන දවසට දුවගෙන් ඉල්ලීමක් කරන්න. මොකක්ද ඉල්ලීම? ඕ දුවේ කොහොම හරි කේමාව හරි උපලවන්නව හරි වගේ වෙන්න කියලා දුවගෙන් ඉල්ලීමක් කරන්න. ඒ අතර පින්නතුන් තව සුවිශේෂ ඉල්ලීමක් කරන්න කියලා තියෙනවා. දූදරුවන් දෙපිරිසෙන්ම. ඒ මොකද්ද? දරුවන් හදන අම්මලා තාත්තලට කියනවා දරුවන්ගෙන් ඉල්ලීමක් කරන්න. මොකද ඉල්ලීම? දුවේ පුතේ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා වලට ගිජු වෙන්න එපා කියලා. ධර්මෝ භික්ඛවේ ලාභ සංඛාරා. අපි සමාජයේ කටයුතු කරනකොට අපට කීර්තියක් ලැබෙනවා. අනිත් අය ප්‍රශංසා කරනවා. විශේෂයෙන් පින්කම් කරනකොට තමයි කැපිලා පේනවා. තමන්ට ඒකට මාන්නයක් ඇති වෙනවා. තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව නවතිනවා එතකොට. අන්න ඒ නිසා සමාජගත ජීවිතයෙන් ලැබෙන කීර්තියට ලාභ ප්‍රයෝජන වලට ගිජු වෙන්න එපා කියලා. ලාභ ප්‍රයෝජන වලට ගිජු වුණොත් මොකද වෙන්නේ? තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව නතර වෙනවා. එතකොට තමන් ඉදිරියට එද්දී පිනතුනි නිතරම තමන් ඍජු ගමන් මාර්ගයක තමන් අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් ඉදිරියට යන විතරක් නෙවෙයි තමන් ආධ්‍යාත්මික වශයෙන් ඊට නොදෙවෙනි ගමනක් සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච මොහොතේ අප විසින් යා යුතුයි. අන්නේ ගමන් මාගේදී අපට තියෙන ප්‍රධානතම සම්බාධක විදියට ස්වාමීන් වහන්සේලාට විතරක් නෙවෙයි පිනතුනි ගිහි ඔබට දේශනා කළා තියෙනවා මේ ලාභ ප්‍රයෝජන වලට ගිජු වෙන්න එපා කියලා. අනිත් අය ඔබ ගැන ප්‍රශංසා කරනවා. ඔබ සමාජයේ කීර්තියටපත් වෙනවා. අන්නේ ලාභ ප්‍රයෝජන වලට කීර්තියට ආසා කරවතින් අපට මේ යන්න තියෙන ආධ්‍යාත්මික ගමන පිනතුනි දුර්වල වෙනවා. ඒතකොට මෙන්න මේ කාරණේ මා සඳහන් කළ විශේෂයෙන් මේ කාන්තා පක්ෂයත් එක්ක මේ පිරිම පක්ෂයට පිනතුනි දෙපාර්ශ්වයමයි බුදුහාඳු ඉස්මතු කරලා තියෙනවා. එක පැත්තක් විතරක් නෙවෙයි කියලා තියෙන්නේ. මාතා මෙත්තන් සකේ ගරේ කියලා දේශනා කළා. අම්මා තමයි අපට ගෙදරින් හොඳම මිතුරිය කියලා. අම්මා ගැන කියන්නේ පිනතුනි අම්මා විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් තාත්තත් හොඳම මිතුරා. බරියාව පරමාසකා කියලා කියනවා. විවාහ වෙච්ච කෙනෙකුට ඉන්න හොඳම මිතුරිය තමන්ගේ භාර්යාව කියලා. භාර්යාව පැත්තෙන් තනිත් එක නිරායසනම කියවෙනවා. භාර්යාවට ඉන්න හොඳම මිතුරා ස්වාමි පුරුෂයා. ඒ නිසා මේ දෙපැත්ත ගැනම අවධානය යොමු කරලා තියෙන බුදුදහම තුළ බලන් පිනතුනි ඒ දහමේ පෝෂණය වෙච්ච විශේෂයෙන්ම බුදුදහම පිළිබඳව කතා කරද්දී රටවල් දෙකක් ප්‍රධාන වෙනවා. එකක් තමයි ඉන්දියාව, අනිත් එක ශ්‍රී ලංකාව. ඉන්දියාව කියලා කියන්නේ the land of the Buddha. ශ්‍රී ලංකාව කියලා කියන්නේ the land of the Dhamma. ඉන්දියාව බුද්ධ භූමිය, ශ්‍රී ලංකාව ධර්මද්වීපය කියලා. බලන්න පින්වත්නි ලෝක දේශපාලනය ගත්තාන්. ලෝකයේ පළවෙනි අග්‍රමාත්‍යවරිය බිහි වුණේ කොහෙන්ද? ශ්‍රී ලංකාවෙන්. පළවෙනි ජනාධිපතිවරිය බිහි වුණේ කොහෙන්ද? විදායක ජනාධිපතිවරිය. ඒ ශ්‍රී ලංකාවේ. බලන්න පින්වත්නි අපි මේ නිදහස සමානාත්මතාවයේ ඉහෙලින්ම කියලා අපි මේ අද ඉන්න රටේ අදට පින්වත්නි රාජනායකයෙක් බිහි කරගන්න අසමත් වෙලා තියෙනවා කාන්තාව. මේට අවුරුදු 50කට විතර කලින් ශ්‍රී ලංකාව ඒ මට්ටමට ඇවිල්ලා තියෙනවා. අපි කොච්චර ඉදිරියෙන් හිටියද කියලා බලන්න. ඒක ලැබුණේ පින්නතුණි ඒ පිටුපස්සේ මේ බුදු සමයෙන් ලැබුණු අනුග්‍රහය, උපදේශ. විශේෂයෙන් අප මේ පොහොයේදී සමරන්නේ සංඝමිත්තා මෙහෙණිය. එතුමිය ජයසුමනා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවට රැගෙන ශ්‍රී ලංකාවට වැඩම කළා. ඒ වැඩම කළපු කාන්තාවගේ මූලිකත්වයෙන් තමයි එදා භික්ෂුණී ශාසනය ආරම්භ කරන්නට මූලික වුණේ. එනිසා පින්නතුනි එක පැත්තකින් ස්වාමීන් වහන්සේලා ගිහි දායකයන් මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා අවුරුදුන වගේම අනිත් පැත්තෙන් භික්ෂුණීන් වහන්සේලා, රහත් මෙහෙණින් වහන්සේලා, ඒ වගේම ගිහි උපාසිකාවන් මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා කැපවීම සිදු කළා. ඒ අතරත් කාන්තාවන්ට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. යම් කිසි අවස්ථාවක් අපගෙන කාන්තාවන් කෙරෙහි කිසියම් විදිහේ අසතුටක් ඇති වුණත් ඒ හැම වෙලාවකදීම හිතන්න පිනතුනේ තමන් මෙලොවට බිහි වුණේ අම්මා කෙනෙක් නිසා කියන එක ඒ වෙලාවේ ඉක්මනට මතක් කරගන්න. අපේ අම්මට පින් සිද්ධ වෙන තමයි අම්මා කියන්නේ කාන්තාව. අන්නේ අම්මට පින් සිද්ධ වෙන තමයි ආදාප මේ ලෝකේ ඉන්නේ. අපි මේ සියලු වික්‍රමයන් පෙන්වන්නේ ඒ අපේ අම්මා කරපු කැපවීම. ඒ අම්මා පින්තුනේ අපව මාස 8ක් 9ක් 9මාරක් වෙන කාලයක් කුසේ දරාගෙන හිටීම ඇති පින්තුනේ කුසේ දරාගෙන ඉඳලා මෙලොවට බිහි කරනවත් එක්කම අම්මගේ කාර්යභාරයෙන් 95% විතරම සම්පූර්ණයි. ඊට පස්සේ උගන්වන එක මහාචාර්යවරයෙක් කරන එක රාජනායකයෙක් කරන ගුණ 105% වෙනතුනි. අප මෙලවට බිහි වෙච්ච දවසේම අපේ අම්මගේ කාර්යභාරයෙන් 95% අම්ම කළ අවසන්. ඒ නිසා අම්මා අපට පොඩි කාලේ සලකන්න බැරුණත් අම්මට අපි වෙන කෙනෙක් ළඟ හැදුණත් ඒ අපේ අම්මාට අපි කෘතඥතාවය අනිවාර්යයෙන් දක්වන්නට ඕන. ඒ නිසා තමයි අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ. ඒ මෙහෙ පිනතුනි වෙන කිසිදු කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මමක් කිසිම කරන දෙයක්. අනේ නිසා අන්නේ ඒ කාන්තාවන් හෝ පුරුෂයන් මේ සමාජය තුළ ඉස්මතු වෙන්නේ සාමාන්‍ය ජීවිතයේදී කාන්තාවක් ගත්තත් පුරුෂයෙක් ගත්තත් දෙන්නාම ඉස්මතු වෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි සිල්වන්ත බව, අනෙක් එක ප්‍රඥාව. මේ කරුණ දෙකෙන් අපි අඩුපාඩුවක් සිද්ධ වුණොත් අපි කාන්තාවක්ද පිරිමියෙක්ද කියන කතාව නෑ. අපි සමාජගත ජීවිතයේදී පිරිමි යනවා. මේ දෙකෙන් දිනුනොත් එයා කාන්තාවක්ද පිරිමියෙක්ද කියන කතාව නෑ. එයා සමාජය තුළ ගරු සම්භාහණයට ලක් වෙනවා. මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා වේදල්ල කියලා. මහා වේදල්ල, චූල වේදල්ල කියලා සූත්‍ර දෙකක් තියෙනවා. ඒ චූල වේදල්ල සූත්‍රයේ සඳහන් වන්නේ විසාක උපාසකතුමා ධම්ම දෙනා මෙහෙණියත් එක්ක කරපු සාකච්ඡාව. විසාක උපාසක කියලා කියන්නේ පින්නතුනි මාර්ගඵලලාභී කෙනෙක්. එයා ධර්මයේ සම්බන්ධයෙන් ආපු ඉහිහැම ප්‍රශ්න මේ චූල වේදල්ල සූත්‍රයේ සඳහන් වෙනවා. විඥාණය ගැන, ස්කන්ධ පංචකය ගැන, ඒ වගේම නිරෝධ සමාපත්තිය ගැන, සක්කාය දිට්ඨිය ගැන, ස්කන්ධ පංචකයේ මේ ආදී ගැඹුරු කාරණා පිළිබඳව ඉතාම සියුම් ප්‍රශ්න අහනවා විසාක උපාසකතුමා කාගෙන්ද? ධම්මදින්නා මෙහියගේ. ඇයි ඉතාම විචිත්‍ර ආකාරයට මේ ප්‍රශ්න විසඳනවා? විසඳනවා විතරක් නෙවෙයි, ඒක අහලා විසාක උපාසකතුමා බුදුරජාණන් වහන්සේ හමු වෙන ගිහිලේ කාරණා සඳහන් කරනවා. භාග්‍යවත් මහස සඳහන් කරනවා විසාක, මම විසඳුවත් මේ කාරණා මෙහෙමයි විසඳන්නේ කියලා. ඈ ප්‍රඥාවන්ත කෙනෙක් කියලා ඈ ගැන ගුණ වර්ණනා කළා. ඒ විතරක් නෙවෙයි, එක්තරා අවස්ථාවකදී සෝමා කියලා භික්ෂුණියක් වනාන්තර ප්‍රදේශයක වාසය කළා. ඈ උදාසන කාලයේ පිණ්ඩපාතේ ගිහිල්ලා පිණ්ඩපාතේ වඳලා පස්වරු විහෙ ධානුසුවේ වාසය කළා. සෝමා භික්ෂුණිය ඇය රහත් මේනියා. ඇය වාසය කළේ අන්දවනෙහි. අන්දවනෙ කියන විවේක ස්ථානයේ ඇය වාසය කරනකොට මාර්යා ඇවිල්ලා එක්තරා ප්‍රකාශයක් කළා. යන්තං ඉසිහි පත්තබ්බං තානං දුරවි සම්භවං නතං ද්වංගුල පඤ්ඤාය සක්ඛා පප්පෝතු මිච්ඡති කියලා. යම් ඍෂිවරු විසින් ප්‍රාර්ථනා කරන ආධ්‍යාත්මික දියුණුවක් තියෙනවා නම් ඔබ වැනි දෑඟුල ප්‍රඥාව තියෙන කාන්තාවකට එවැනි දෙයක් ලබන්න පුළුවන්ද කියලා ඇය සමාජයට ලක් කළා. ද්වංගුල පඤ්ඤාය එකල භාරත ජන සමාජයේ තියෙන එක්තරා අදහසක් මේ. කාන්තාවන්ට තියෙන ඇඟිලි දෙකේ ප්‍රඥාව කියලා. ඇඟිලි දෙකේ ප්‍රඥාව කියන්නේ මොකටද? ඇඟිලි දෙකේ ප්‍රඥාව කියන්නේ මොකටද? උයන්න තියෙන නුවණ උයනකොට බත් උයනකොට බත් ඇට ඉතුණද කියලා බලන්නේ බත් ඇටයක් අතරතරන් ඇඟිලි දෙකෙන් පොඩි කරලා බලනවා. කාන්තාවන්ට තියෙන ඉහෙළම නුවණ මෙන්න මෙච්චරයි කියලා එදා සමාජය අදහසක් තිබුණා. ද්වංගුල අඟුලි කියන්නේ ඇඟිල්ලට. ඇඟිලි දෙකේ ප්‍රඥා මෙච්චරයි නුවණ තියෙන කාන්තාවන්ට කියලා එදා සම්මතයක් තිබුණා. අන්නේ සම්මතයේ මේදා මාර්යා වසවර්ති මාර්යා අර සෝමා භික්ෂුණිය ළඟ දෙවිල කියනවා දෑඟුලියේ ප්‍රඥාව තියෙන ඔබ වැනි කාන්තාවකට පුළුවන්ද මේ බුද්ධ ආදී ඍෂිවරුන් විසින් ලැබපු මේ ආධ්‍යාත්මික දියුණුව සාක්ෂාත් කරගන්න ඔබ එකට කැමති වෙනවද කියලා අහනවා. මේ අහන්නේ නිකන් කෙනෙක් ගෙන් නෙවෙයි මේ මහරහත් මෙහියන්ගෙන් අහන්නේ පිනතුනි. තනියම අන්දවන හිටිය කාන්තාවක්. ඒ මහරහත මේ සෝමා භික්ෂුණිය කියනවා ඉත්තිභාවෝ කිං කෛරා චිත්තම් මේ සුසමාහිතා ඥානං විවත්තමානං හි සම්මා ධම්මංගේ පස්සතෝ. යම්කිසි කෙනෙක් තමන්ගේ හිත සමාධිමත් කරා නම් ඥානයටපත් වුණා නම් විදර්ශනා වඩනවා නම් ඉත්තිභාවෝ කිං කෛරා ඉස්ත්‍රී භාවයට මොකක් කරන්නද? ඉස්ත්‍රිය කියන කදාල නැහැ. යම්කිසි කෙනෙක් සීල සමාධි ප්‍රඥාවලින් ඉහළට ගියා නම් ඒ ගිහිපු කෙනාට එයා පිරිමියෙක්ද එයා කාන්තාවද කියන කදාල නැහැ කියලා. මේ සෝමා රහත් මෙහෙණිය මේ මාර්යා අභියස කරන ප්‍රකාශයක් වෙනතුනි. ඇය තේරුම් ගත්ත මේ ඇවිල්ලා මාර්යා කියලා. මාර්යා ලැජ්ජාවට පත් වෙලා පලා ගියා. මේ තනියම කැලේට හිටිය මේ සෝමා මෙහෙණිය ඇය හුදකලාම මේ මාර්යාට පිළිතුරු දුන් ආකාරය. ඥානං හි වත්තමානං හි ඥානිය පවතින කල්හි ප්‍රඥාව තියෙන කල්හි සමතේ වඩපු කල්හි ඉත්තිභාවෝකින් කෛරා ස්ත්‍රී භාවයෙන් ස්ත්‍රී භාවය අදාළත්වයක් නැහැ කියන එක. මෙන්න මේ වගේ පිනතුනේ කාන්තාවන් විශේෂයෙන් තේරී ගාථාව සඳහන් වෙනවා. ඒ කාන්තාවන් මේ සමාජය තුළ කොයිතරම් අභිමානවත් විදියට ප්‍රශ්නවලදී කටයුතු කළාද කියන කාරණය. ඒ නිසා පිනතුනේ ස්ත්‍රී පුරුෂ අප ඔබ හැම දිනෙකම මේ සම්බුද්ධ ශාසනය තුළ ලබන්න පුළුවන් ඉහළම ආධ්‍යාත්මික දියුණුව ලැබීම සඳහා අපි ක්‍රියා කරන්න ඕන. අන්න එහිදී භාගතුන් වහන්සේ අපට දේශනා කළේ විශේෂයෙන් අපේ සමාජගත ජීවිතයේදී අප සිල්වන්ත බවයි ප්‍රඥාවයි තියෙන්න ඕන. පංච සීලය ප්‍රඥාවේ විශේෂයෙන් කම්මසගත ඥානය කියන එකත් මෙන්න මේ දෙක අපට තියෙන්න ඕන පින්නතුනි. පංචශීලයෙන් අපි පිරිනමනවා තින් සමාජගත ජීවිතයෙන් අපි පිරිහෙල යනවා පින්නතුනි. අපි මද්රවේ භාවිත කරනවා නම් බොරු කියනවා නම් සත්ව ඝාතනය කරනවා නම් වැරදි ජීවනෝපායක් අපේ තියෙනම් අපි සමාජය තුළ පරිහරණයටපත් වෙනවා. ඒ නිසා සමාජගත ජීවිතයේදී කීර්තිමත්ව විශාරදව අභිමානවත් ජීවත් වෙන කැමති නම් පින්නතුනි සිල්වන්ත වෙන්න. අනිත් පැත්තෙන් නුවණක් ඇති කරගන්න ධර්මශ්‍රවණය තුළින් කම්මසගත ඥානය ඇති කරගන්න. අපේ හිත මුල් වෙලා කරන දේවල් වලට අපේ හිතේ ස්වභාවයට අනුව තමන්ට සැප දුක් විඳිනට සිදු වෙනවා කියන කාරණය. හිත අපිරිසුදු යමක් කළොතින් දුක් විඳින සිද්ධ වෙනවා. හිත පිරිසුදු යමක් කළොතින් තමන්ට සැප විපාක ලැබෙනවා කියන කාරණය. මෙන්න මේ දෙක පින්නතුනි අපි ලෞකික ජීවිතයේ ඊළඟ මට්ටම කරා අපි හිත අපි දිනු කරගන්නවා. ලෞකික ජීවිතෙන් ඊළඟ දිනුව කියන්නේ පින්නතුනි කිසියම් සමත භාවනා කමඨහනකින් අපේ හිත සමාධිමත් කර ගැනීම. බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, ධාතු මනසිකාරය, මරණානුස්සතිය, කරුණා භාවනාව, ආනාපාන සතිය මෙන්න මේ වගේ කිසියම් භාවනා ක්‍රමයක් ටික ටික හරි පුහුණු කරමින් පිනතුනි හිත එක අරමුණක තියාගන්න උත්සාහ කරන්න. වාඩි වෙලා එකපාර කරන්න අමාරු නම් විනාඩි 5ක් 10ක් එක සක්මන් භාවනා කරන්න. තමන්ගේ ගෙදර නැත්නම් එළියේ කිසියම් දුරක් අඩි 5ක් 10ක් 20ක් වගේ ප්‍රමාණයක් තෝරගෙන ඒ ටිකේ ටික ටික පියවර තබමින් සීල සත්ව සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා නැත්නම් තමන් ඇවිදිනවා කියන හැඟීමෙන් සතිමත් ඇවිදීම පුහුණු කළා පරයන්ක භාවනට එන්න නිදිමත આવොත් ටිකක් නැගිටලා සක්මන් භාවනා කරන්න. එතකොට ඉක්මනට හිත එකඟ වෙනවා. ඊට පස්සේ වාඩි වුණාට පස්සේ හිත එකඟ කරගෙන ඒ කාර්මණක තියාගන්න ලේසියි. පින්නතුනේ මෙන්න මේ සමත භාවනාවෙන් අපට ලැබෙන ප්‍රතිඵලය තමයි අපේ හිතේ තියෙන නීවරණ ටිකෙන් ටික අඩු වෙනවා. මොනද නීවරණ කියලා කියන්නේ? ඒ තමයි කාම ඡන්ද, ව්‍යාපාද, ඇත්තේන මිද්ද, උද්දච්ච කුකුච්ච, විචිකිච්ඡා. මෙන්න මේ නීවරණ අතරින් පින්නතුනේ ඉතාම සියුම් නීවරණයක් තියෙනවා උද්දච්ච කියන නීවරණය. හිතේ විසිරුණුකම නිතර හිතේ හරියට දෝන ගතිය. විශේෂයෙන් අතීතයෙන් තමන්ගේ වෙච්ච සිදු වෙච්ච අඩුපාඩුකම්, අතීතයේ තමන්ට කරන්න බැරි වෙච්ච හොඳ දේවල් මේව ගැන හිතනකොට හිතේ ටිකක් නසන්සුන් බවක් ඇති වෙනවා. අන්නේ නසන්සුන් බව අඩු වෙනවා ටිකෙන් ටික කියන තුනේ මේ සමත භාවනා කිරීමත් එක්ක. ඒ කියන්නේ ටිකෙන් ටික තමන්ගේ අවිද්‍යාව අඩු වෙනවා කියන එක. එකපාරම අඩු වෙනව නෙවෙයි, තාම විපස්සනා භාවනා කරනව නෙවෙයි. නමුත් වෙනතුනේ හැම අකුසල චෛතසිකයක් සමගම මෝහය කිසියම් තැනක යෙදෙනවා නම් ඒ මෝහ චෛතසිකයත් එක්ක අනිවාර්යයෙන්ම මෝහ අහිරික අනුත්ප්ප උද්දච්ච කියලා මෙන්න මේ අකුසල චෛතසික හතරක් තියෙනවා. මේ හතර එකට යන්නේ මෝහය කියන අනුන බව, ආයිරක කියන්නේ පව කරන්න ලැජ්ජා නැති බව, අනුත්ථප්ප කියන්නේ පව කරන්න බය නැතිකම, සහ උද්දච්ච සිතේ විසිරුණු බව. අන්නේ සිතේ විසිරුණු බවත් එක්කයි අපි බොහෝ විට දේවල් කරන්න පින්නතුනි. ඇතැම් විට අපි පින්කමක් කරනව කරන්නේ කලබලින්. ඒ කියන්නේ බාහිර කෙනෙක් පින්කමක් කියලා දැක්කට පින්නතුනි ඇත්තටම පිනක් නෙවෙයි වෙල සිද්ධ වෙන්නේ. පින අතින් කරන්න පුළුවන්, දානයක් දෙන්න පුළුවන්. හැබැයි අතින් දෙන එක විතරක් නෙවෙයි පින්කම කියලා කියන්නේ. ඒ වෙලාවේ තමා හිතින් කොයිතරම් ඒකට ඩෙඩිකේට් වෙලා ඉනවද කියන කාරණේ. එතකොට කායිකව අපි පින්කම කළත් ඇත්තටම අපේ පින ශක්තිමත් වෙලා නැහැ. ඇයි? ඒකට හේතුව අපේ නියම විදියට හිත පිහිටවාගෙන නැහැ. ඒ නිසා මෙන්න මේ උද්දච්චය හිතේ විසිරුණු බවත් එක්කයි අපි මේ පින්කම කරන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න පින්කම් කරනකොට ඒක බුද්ධිමත් පින්කමක්ද කියලා බලාගන්නේ කලබල අඩුවෙන් කරන්න ඕන එක. කලබලෙන් නම් කරන්නේ, විසිරුණු හිතෙන් නම් කරන්නේ ඒ පින ශක්තිමත් නැහැ පිනතුනි. හැබැයි ඒකෙන් කියන්නේ ඉක්මනට පින්කම් කරන්න බෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. සමහර අය ස්වභාවයෙන්ම ඉක්මන් වේගෙන් කටයුතු කරනවා. එයාට පුළුවන් වේගෙන් කටයුතු කරමින් අර උද්දච්චයේ නොවිටි වැඩ කරන්න පුළුවන් පෙරක් අයට. එහෙම සුවිශේෂයන් ඉන්නවා. නමුත් බොහෝ විට අපට වෙන්නේ අපේ පින්කම හරියට ફોකස් නොකිරීම නිසා අපේ හිත දුර්වල චේතනා සඳහා වැඩිපුර කැප වෙනවා. එතකොට අපි කරන පින්කම ශක්තිමත් වෙන්නේ නැහැ. අන්නේ නිසා පින්නතුනේ මෙන්න මේ අපේ ලෞකික ජීවිතය තුළ එක පැත්තකින් පංචශීලය ආරක්ෂා කරන ගමන් අනිත් පැත්තෙන් ටික ටික සමත කමටහන දිනු කරන්න උත්සාහ ගන්න. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නිතරම අනුශාසනා කළ තියෙනවා ප්‍රවිවේකය වඩන්න කියලා. ප්‍රවිවේකය කියන්නේ සමත කමටහනක් වඩලා විවේකීව ඉන්න කියලා. පින්නතුනි හාමුදුරන්ට විතරක් නෙවෙයි කියලා තියෙන්නේ. ගිහි පින්නතුන්ටත් කියලා තියෙනවා ඒක. විසාකාව, අනාථපිණ්ඩික සිටුතුමා මේ වගේ මුණගැහිච්ච අවස්ථාවලදී බුදුජානක අනුශාසනා කළ තියෙනවා ප්‍රවිවේකය වඩන විවේකීව ඉන්න. කාය විවේකී විතරක් නෙවෙයි. චිත්ත විවේකය ලබන්න. චිත්ත විවේකය කියන්නේ නීවරණ වලින් විවේකය ලබන්න. අපි ඇතැම් විට වෘත්තීය වශයෙන් විස්රාම යනවා, විවේකය ගන්නවා. නමුත් වෙන තුනේ නීවරණ වලින් විවේක කරන්නේ නැහැ. නීවරණත් එක තාම ජොබ් එක. කාමච්ඡන්ද ආදී නීවරණ එක තාම රැකියාව කරගෙන ඉන්නේ. විස්රාම ගිහිල්ලා රාජකාරි මට්ටමින්. නමුත් නීවරණත් එක තාම රාජකාරි කරනවා. අන්නේ නීවරණත් එක කරන රාජකාරිනොත් විස්රාම යන්න ඕන. එහෙම විස්රාම ගියොත් සාමාන්‍ය රාජකාරි දේවල් කරත් කමන්නේ. ප්‍රතිරක්ෂා කරමින් හිටියත් කමන්නේ. තමන්ට චිත්ත විවේකේ ලබන්න පුළුවන් නම් ඒ කියන්නේ හිතට එන කාමච්ඡන්ද ආදී නීවරණ වලින් විවේකේ ගන්නට ඕන. ඒ සඳහා ටිකෙන් ටික අපේ සමත භාවනාව පුරු කරන්න ඕන. පිනතුනේ ඒක අපිට අමාරු නෑ. අපි කරන්න ඕන අපේ ජීවිතයට අපි වටිනකමක් ලබා දෙන්න ඕන. අපි අපට සලකනවා නම් පිනතුනේ අපි අපට සලකනවායි කියලා කියන්නේ අපි අපේ හිතට සලකන්න ඕන. අපි අපේ හිතට සලකන ක්‍රමය තමයි සමත විපස්සනා කියලා කියන්නේ. වෙන මොනවා කරත් පිනතුනේ ඇත්තටම අපි අපට සලකුවා වෙන්නේ නැහැ. අපේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් ගත්තා, හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් ගත්තා, හොඳ සුගෝභෝගී වාහනයක් ගත්තා, හොඳ ලස්සන ඇඳුම් ඇඳලා, ලස්සන ශරීරය තියන් හිටියා, පිනතුනේ අපි අපට සලකුවා වෙන්නේ නැහැ. අපි අපට සලකුවා වෙන්නේ අපි අපේ හිතට සලකන්නට ඕන. අපි අපේ හිතට සලකන්නේ කොහොමද? හිතට පීඩා කරන, හිතට දුක ඇති කරන නීවරණ වලින් රාගය, ද්වේෂය, මාන්නය, ඊර්ෂ්‍යාව වැනි මෙන්න මේ අකුසල විතරක වලින් අපේ හිත නිදහස් කරගන්නට ඕන. ඒ සඳහා අපි සමත කමඨහනක් භාවිත කරන්නට ඕන පිනතුනි. අන්නේ මේ සමතෙන් ලබන සතුට පිනතුනි සඳහන් කරනවා මේ මුළු කාම ලෝකෙම ලබන සතුටට වඩා ඉහළ සතුටක් කියලා. කාම ලෝකය කියන්නේ කොහටද? මනස ලෝකය, දිව්‍ය ලෝක 6. මනස ලෝකය, දිව්‍ය ලෝක 6ම කාම සුගති විදිහට සලකන්නේ. මෙන්න මේ ස්ථාන 7ේම ලබන සතුටට වඩා සුවයට වඩා ඉහළ සුවයක් වෙන්න පුළුවන්. අපිට විනාඩි 5ක් හරි භාවනා කමටහනකින් සමත භාවනාවකින් හිත තැම්පත් කරගන්න පුළුවන් නම් මෙන්න මෙතනින් අපි ශක්තිමත් වෙන ගමන් පේනතුනේ ඊළඟ මට්ටමට අපේ ඉහළම මට්ටමට අපේ හිත තියාගන්නට ඕන. ඒ මොකද්ද? සීලවත් ජීවිතයක් නෙවෙයි මේදා විනය කියලා සඳහන් කරනවා. පංචශීලයේ ආරක්ෂා කරන විතරක් නෙවෙයි ප්‍රඥාවේ ඊළඟම තැනින් අපි ඉන්නට ඕන. ඒකයි අර සෝමා මෙහෙණිය සඳහන් කළේ ඥානං හේ වත්තමානං හේ ඥාන ඇති කල්හි සම්මා ධම්මං විපස්සතෝ. මනමින් ධර්මයේ විපස්සනා කරන අවස්ථාවේදී ස්ත්‍රී භාවයෙන් ස්ත්‍රී භාවයේ අදාළත්වයක් නැහැ කියලා. මොකද මේ ඉහළම ප්‍රඥාව කියලා කියන්නේ පින්නතුනේ අපේ සිතට සිටවිල්ලක් වෙන අවස්ථාව. ඇත්තටම අපි ජීවත් වෙනවා කියන්නේ පින්නතුනේ අපේ සිටවිල්ලෙත් එක්ක ජීවත් වීම. අපේ හිතන් ඉන්නේ අපේ දරුවත් එක්ක අපි එකට ඉන්නවා. අපේ වාහනය අපි පරිහරණය කරනවා. අපේ ගෙදර අපි ඉන්නවා. අපේ ඉඩම මැද මල්ගස් හිටවන ඔහොම කියලා තමයි අපිට හිතෙන්නේ. අපේ කොණ්ඩේ පීරනවා. අපේ ඇඳුම් ටික මහාන ඇඳුම් ටික පිරිසිදු කරනවා. මුහුණ ලස්සන කරනවා. මේ ටික තමයි අපිට පේන්නේ. ඒ වුණාට පේනොතනේ ඇත්තටම අපේ ජීවිතය කියන්නේ පරමාර්ථයට ඉදිරියට ගත්තොතින් අපේ චිත්ත චෛතසික ටික ක්‍රියාත්මක කරන අවස්ථාව. ඒ චිත්ත චෛතසික ක්‍රියාත්මක කරන අවස්ථාව පිනතුනේ ඇත්තටම රූපෙ මිදිච්ච අවස්ථාව. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා මේක රූපෙට ගැට ගහලා තියෙනවා. රූපෙට අපේ හිත ගැට ගැහුවා කියලා කියන්නේ හරියට අර කරත්තෙට අර අහිංසක සතා කර ගැහුවා වගේ. ගොනේ කරාතේ දෙබැඳ වගේ පිනතුනි. ශරීරය මත අවිද්‍යාවෙන් හිත බැසගත්තා කියලා කියන්නේ අරහින්සක ගවයා කරත්තේ බැඳ වගේ. ඒ සතා අර දුක් ටික ඇදන් මිට කරත්තේ මේ ආත්මෙ විතර ඇදගෙන යන්නේ. නමුත් අපට සිද්ධ වෙනවා මේ රූපයට කර ගැනීමත් එක්ක මුළු සසරටම මේ දුක් ටික රැගෙන යන්න. අන්න ඒ නිසා භාගතුන් වහන්සේ බහර සූත්‍රයේදී සැබැලසම බර කියන්නේ මොකක්ද කියලා දේශනා කළා. බාරහ වේ පංචක්ඛන්‍ධෝ බාරහාරෝති පුද්ගලෝ බාරහරන් දුක්ඛං ලෝකේ බාහර නික්කේ 51ං බාරහවේ පංචස්කන්ධෝ බාර කියන්නේ පංච උපාදානස්කන්ධයක නම බාරහරෝති පුද්ගලෝ මේ පුද්ගලයා සත්වයා කියන්නේ බර උසුලාගෙන යන කෙනා බාරහරන් දුක්ඛං ලෝකේ මේ බර රැගෙන යෑම දුකක් බාහර නික්කේ 51ං බර බිමින් තිබීම මේ වේට් එක රිලීස් කිරීම තමයි සැපය කියලා කියන්නේ මොකද බරේ නිදහස් වෙනවා කියලා කියන්නේ ඇත්තට දැකපු රූපේ අන්තයේ ඉඳලා රූප සමුදය අන්තයෙන් මිදලා රූපේ නිරෝධ අන්තයට ගමන් කිරීම ඇත්තට රූපයන් දකින වෙලාවේදී ඒ දකින රූපය තමයි තේරුම් ගන්න මේ වෙලාවේ කියලා හිතුවොත් මොකද වෙන්නේ රූපයත් එකකට බැඳිලා ඉන්නේ රූපයත් එකකට බැඳිලා ඉනවා කියන්නේ මොකද්ද අපි අවිද්‍යාවෙන් ඉන්නේ අවිද්‍යාවෙන් ඉන්නවා කියන්නේ මොකද්ද අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං ආදී වශයෙන් මෙන්න මේ දුක්ඛ සත්‍ය තුල අපි ඉන්නේ දුක්ඛ සමුදය සත්‍ය තුල ඉන්නේ ඒක අවසන් වෙනකොට නේද? බාපච්චා ජාති, ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමන සුපායාස සම්බවಂತಿ. ඇත්තට රූපයක් පේන අවස්ථාවේදී අපි හිතුවොත් මේ තේන්නේ දැන් මම දකින රූපය කියලා හිතුවොත් මේක අවිද්‍යාවෙන් ඉන්නේ පිනතුනේ. ඒ අවිද්‍යාවත් එකම එක කියන දේ තමයි භව තණ්හාව කියන එක. When we are ignorant, we are in the process of becoming. අපි මේ භව තණ්හාව තුල ඉන්නේ. මොකද භවය කියලා කියන්නේ? ඉපදීම කියන්නේ ජාති කියලා. භව කියලා කියන්නේ පිනුත්නේ උපත සඳහා background එක හදාගෙන ඉන්න එක. ඒකේ foundation එක. ඒ මොකද්ද? උපත පිණිස කර්ම රැස් කරගෙන ඉන්නවට බව කියලා කියන්නේ වෙනත් විදිහකින් කියනවා නම් මේ වෙලාවේ අප වටා ලෝකයක් තියෙනවා කියලා හිතාගෙන ඉඳීම අපි ඉන්න මේ මොහොතේ බාහිර අපේ ඥාති මිත්‍රාදීන් ඉන්නවා යාන වාහන ටික තියෙනවා ගෙවන් දොරවල් තියෙනවා මේක සාමාන්‍ය සමුදි සත්‍යයන් වහරි වෙනතුනි ඒ සමුදි සත්‍ය තුලින් ඉඳන් අපිට පින්කම් කළ සුගතිකාම වෙන්න පුළුවන් සුගතියට බාධාවක් නැහැ හැබැයි අපි මේ පුණ්‍යාවි සංඛාර සිද්ධ කරත් ඒ පුණ්‍යාවි සංඛාර සිද්ධ කරන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරය කියන මට්ටමෙන්. මොකද අපට ඒ රූපේ නිරුද්ධ වෙලා නැහැ රූපය තුලමයි බැසගෙන ඉන්නේ තමයි. එතකොට භවය කියලා කියන්නේ අප මේ මොහොතේ ඉන්නකොට අපි වටා ලෝකයක් භෞතික ලෝකයේ තියෙනවා කියලා හිතන් අපි යමක් තේරුම් ගන්නකොට ඒ තේරුම් ගන්න පාදක වෙච්ච භෞතික ලෝකය ඒ විදියටම බාහිර ලෝකයේ මේ මොහොතේ තියනවායි කියලා හිතන් ඉඳීම. මේකයි බය කියලා කියන්නේ. මෙහෙම හිතන් ඉනවා කියලා කියන්නේ අපේ මිය ගියොතින් ඊට සමාන මට්ටමේ භෞතික ලෝකයකට යන්නට අපේ කර්මය සකස් කරගෙන ඉනවා කියන එක. එනිසාම මෙතනින් මේ අවස්ථාවේදී විඥානය නිරුද්ධ වුණත් අපි ඒ හිතාගෙන ඉන්න මට්ටමේ ස්වභාවය අනුව නැවත ලෝකයක පිළිසඳ ගන්නවා අපි. මේකයි භවය කියලා කියන්නේ. එතකොට අපි නිතරම භාවිත කරන උදාහරණයක් අපි නැවතත් ඒක කියන මේක තේරුම් ගන්න ඔබට දැන් අපි කෑමක් කනකොට අපි නිතරම කෑම පිඟාගෙන දිහා බලාගෙන තමයි කෑම කන්නේ. එතකොට කෑමක රසයක් දැනෙනකොට අපිට මොකද හිතෙන්නේ? මේ මොහොතේ රසය දැනෙන්නේ මේ පිඟාන තියෙන කෑමේ කියලා. එහෙම නේද හිතන් ඉන්නේ අපි? දැන් අදත් කෑම කෑවනේ, කිරිබත් කනවා, ආප්ප කනවා, ඉන්දියාප්ප කනවා. කනකොට අපි හිතන්නේ අනේ හරිය රසයි කියලා දැනෙනකොටම පිඟාන තියෙන ඉන්දියාප්පේ තමයි පේන්නේ. පිඟාන තියෙන ආප්පේ තමයි පේන්නේ. මේ ආපේ තමයි රස කියලා තමයි ඔබ හිතන්නේ. ඇත්තටම මේ මොහොතේ ඔබේ ඉරසට දිවට රස දැනෙන්නේ අර පිඟාන තියෙන කැමද? නෑනේ. ඇත්තටම කොහේ තියෙන කෑමද රසෙන්නේ මේ මොහොතේ? දිවේ තියෙන කෑම. ඔබට කෑම කන වෙලාවේ දිවේ තියෙන කෑම මතක් වුණාද? ඔබ පිංහානේ තියෙන කෑම ටික දිහා බලාගෙන තමයි ආසා කර කර කෑම කෑවේ. ඒක ඇත්තද? ඇත්තට මේක නෙවෙයි යථාර්ථයනේ. යථාර්ථය කියන්නේ තමන්ගේ කටේ අර කෙලත් එක මිශ්‍ර වෙලා තියෙන කෑම ටික. ඒ කෑම අච්චර ලස්සන නෑ. ඒ කෑම ටික එළියට ගත්තොත් ආයෙ ඉතින් අනිත් කෑම ටිකක් දාලා යන්න වෙන්නේ. එතකොට පිනුතුනේ අන්නේ වගේම තමයි මේ ඉස්සරහා පේන රූප ටික ඔක්කොම මතක් කරගන්න ඔබ ඉස්සරහා රූපයක් පේනල සතුට වෙනවා නම් ඔබ අර කෑම පිඟානේ තියෙන කෑම ටික දිහා බලලා සතුටු නැහැ හිටියම වෙනසක් නැහැ. එහෙනම් ඔබ කල්පනා කරන ඔබ මේ මොහොතේ ඉන්නේ ප්‍රඥාවෙන්ද අවිද්‍යාවෙන්ද කියලා ඔබ ඔබ ගැනම හිතාගන්න. ඔබ ඉස්සරහා රූපය දිහා බලලා ඉස්සරහා රූපයෙන් සැප දුක් කියන එකට හිතුවොත් ඔබ ඉන්නේ අර පරිසම්පාද සර්කලෙක ඉන්නේ. සංසාරේ ඉන්නේ. ඔබ ඒ මොහොතේ දක්ෂ වුණොත් ඒ විදිහේ රූප ශබ්ද ආදී ඔබ දැනගන්නේ මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඤ්ඤාණ අවස්ථාවේ ඔබ ඉන්නේ කියලා දැනගත්තොත් දැනගත්තු ගමන්ම බාහිර රූපෙන් නිදහස් වෙනවා. හැබැයි බාහිර රූපෙන් නිදහස් වුණා කියලා පිළිතුන වරදවා තේරුම් ගන්න එපා. අර බාහිර රූපයෙන් කලින් තමා අත්විඳපු ලස්සන ඒ වගේ යම් කිසි තෘප්තියක් තියෙනවා නම් ඒක අපට විඳින්න පුළුවන් බුද්ධිමත් ඉඳගෙන. රහතන් වහන්සේ ඒ නිසායි තේර තේරි ගාථාවල සඳහන් කරන්නේ ගංගා දිය ඇලි කුරුල්ලන්ගේ හඬ දිහා බලන සතුටු වෙච්ච ආකාරය. ඒ සතුටු වෙන්නේ ප්‍රඥාවෙන් ඉඳගෙන. අපිට අපේ කටේ තියෙන කෑම ටික රස විඳින්න පුළුවන් ප්‍රඥාවෙන් ඉඳගෙන. අපිට අවිද්‍යාවෙන් ඉඳගෙන පිඟාන ඉස්සරහා දිහා බලාගෙන පිඟානේ තියෙන කෑමට ලෝභකාමයෙන් රස විඳින්නත් පුළුවන්. ඒ පිඟානේ තියෙන කෑමට ආසා නොකර දැන් මේ වෙලාවේ රස තියෙන්නේ කටේ තියෙන කෑම ටිකේ කියලා නෝනින් දැකගෙන අර රස භුක්ති විඳිනත් පුළුවන්. ඇත්තටම රස තේරුම් ගන්නේ එතන දිවත් රසයත් ජීවහා විඥානයත් ජීවහා සංපස්සයත් මේ සියලක්ම නිරුද්ධ වෙච්ච තැනක ඒ ටික අරබේ ඇතිවන පස්ස වේදනා දෙක මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥාන අවස්ථාවෙන් තමයි මේ රසය තේරුම් ගන්නේ. යම්කට ගියාට පස්සේ අපි තේරුම් ගන්නේ ඇත්තටම ජීවහා විඥානය පාදක කරගෙන තියෙන ජීවහා විඥානය නිරුද්ධ වෙච්ච තැනක තියෙන රසයත් නිරුද්ධ වෙච්ච තැනක තියෙන මනෝවිඥාන අවස්ථාවේදී තමයි ඇත්තටම අපි රස විඳින පිණිතුනේ. එතකොට මේ උදාහරණය ගත්තේ මේ උදාහරණයක් මේ කිව්වේ. උදාහරණය මේක තේරුම් ගන්න ලේසි නිසා. එතකොට ගැඹුරට ගියාට පස්සේ මේකයි ස්වභාවය. එතකොට මෙතෙන්ට හිත තියාගන්න පුළුවන් නම් මේ උදාහරණ අවශ්‍යත් නැහැ ඔබට. සමහරට මේ බණ අහන්න ඕනත් නැහැ. එහෙම ඉහිලා මට්ටමින් හිත තියාගන්න පුළුවන් නම් කෙලින් මෙතෙන්ට හිත තියන්න. නමුත් අපි මේ ඊට පල්ලෙහා ඉඳගෙන මේ ඉහළ තලයට යන්නයි මේ උදාහරණ ටික මේ කියන්නේ. එතකොට පින්නතුනි මේ සඳහන් කළේ අපිට බුද්ධිමත්ව ඉඳගෙන අර මනෝ විඤ්ඤාණ අවස්ථාවේ රසයත් අපිට තේරුම් ගන්න පුළුවන්. අපි බුද්ධිමත් ඉඳගෙන රසය නෑ කියලා ඇස් දෙක පියාගන්න එකවත් විරිතනකවත් නෙවෙයි. එහෙම ගියොත් අන්තිමට අපි යන්නේ ද්වේෂයට යන්නේ. ඒ ද්වේෂයට යamak නෙවෙයි මේ කියන්නේ. අපේ නිරෝධයට නිර්වේදයට නිබ්බිදාවට යනවා යන්නේ ද්වේෂයෙන් මිදලා. ඒ නිසා අනිත්‍ය මෙනෙහි කිරීමයි ද්වේෂය කියන දෙක පටලවා ගන්න එපා. සමහර විට අපි අනිත්‍යතාවය මෙනෙහි කරන්න ගිහිල්ලා සමහර විට අපි මෛත්‍රිය වඩන්න ගිහිල්ලා අපි අතින් අකුසල චේතනා සිද්ධ වෙන පින්නතුනි. අන්න එතෙන්ට අපි ඉතාම බුද්ධිමත් වෙන්නට ඕන. එහෙම නොවුනොත්ින් ඇත්තටම අපට අපි මේ ධර්මයේ නිසිසේ භාවිත කරලා වෙන්නේ නැහැ. අපි ධර්මයේ නිවැරදිම තැනින් අල්ල ගන්නට ඕන. නැත්නම් අපට අර සර්පයා වැඩි තැනින් අල්ලගත්ත වගේ පින්නතුනි. ඒ නිසා ධර්මයේ කියන එක හරියට දෙපැත්තක වෙන ආයුධයක් වගේ. හරිම තැනින් අල්ලගන්න පින්නතුනි. නැත්තම් ඒකම තැන්මිට අපව පල්ලෙහාට ගෙන යන හේතුවක් වෙනවා. එනිසා නිතරම අපි ධර්මයේදී ඒ කරුණ තේරුම් ගන්න අදහසින්මක බලන්න ඕන. විශේෂයෙන්ම මේ යථාර්ථයේ තේරුම් ගැනීමත් එක්කම අපි ඒකාදකින් බාහිර රූපෙ නිදහස් වෙනවා. අනිත් පැත්තෙන් අභ්‍යන්තර විඥානය අන්තිනුත් අපි නිදහස් වෙනට ඕන. දැන් මේක තේරුම් ගන්න හිතේ තියෙන රසය කියලා හිතලා හිතපැත්ත නිත්‍ය කියලා ගත්තොත් ඒත් අපි නාමයන්තේ ඉන්නේ පින්නතුනි. රූපෙ නිදහස් වුණාට නාමයන්තේ ඉන්නේ. ඒ නිසා නාමයන්තිනුත් එවනම මෙදැනට ඕන තත්ත විපස්සති කියන්නේ මේකයි. ඒ ඒ තැනම මේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණ අවස්ථාවේ මේක එන්නේ. ඒක අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති කියන පෙරණු තිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එතෙන්ටම සිහිය සතිපට්ඨාන අපි තියනට ඕන. අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති. Not being occurred comes to occurrence, being occurred will not go to occurrence. අතීතෙන් වර්තමානයට එන්නේ නැහැ, වර්තමානෙන් අනාගතයට යන්නේ නැහැ. හැබැයි අතීත අරමුණ වර්තමානයට බලපෑමක් කළා. The past experience influenced the present moment. The present moment will influence the next moment. ඒ වුණාට පින්නතුනි නිත්‍ය වශයෙන් අතීතයෙන් වර්තමානයට යන දෙයක්වත් වර්තමානයෙන් අනාගතයට යන දෙයක්වත් නැහැ. මෙන්න මෙතෙන්ට අපේ නිසිසේ නුවණ තිබීම තමයි මේ සෝමා මෙහෙණිය කියන්නේ ප්‍රඥාවෙන් ඉඳීම කියලා. අන්නේ ප්‍රඥාවෙන් ඉන තැනදී ආ රූපේ නිදහස් වෙනවා. රූපේ නිදහස් වුණා කියන්නේ පින්නතුනි ස්ත්‍රී භාවය පුරුෂ භාවය කියන එක අදාළ නැහැ. මේක දිග කාලයක් තියෙන දෙයක් නෙවෙයි පින්නතුනි. සදාකාලික ස්ත්‍රී භාවයක්වත් සදාකාලික පුරුෂ භාවයක්වත් නිවන් දකින්න තුරු නෑ පින්නතුනි. ඊටාම ආසන්නතම උදාහරණය මේ ආත්ම භාවයේ මහා මායා දේවිය මේ සිදුවත් කුමාරයා මේ ලෝකෙට ජනිත කළා දවස් 7යි මේ දිලි පුදුනේ කොහෙද? දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍ය පුත්‍රයා විදියට පිරිමි කෙනෙක් විදිහට ඉපදෙලා ඉන්නද? මෙතන මේ ඩියුටිය කළා. ඒ දේ කළා. පිරිමි ආත්ම භාවයක දැන් දිව්‍ය ලෝකේ වාසය කරනවා. මාර්ගඵලලාභීව. අනේ සාපේනතුනි මේක සදාකාලික ස්වභාවයක් නෙවෙයි. ඕනම වෙලාවක මේක මරණයෙන් පස්සේ වෙනස් වෙන පුළුවන්. මරණයෙන් පස්සේ විතරක් නෙවෙයි පේනතුනි. ජීවත් ඉන්න කාලෙදිමවත් ඕනම වෙලාවක මේ ලිංගිකත්වය වෙනස් වෙන පුළුවන්. මේ කියන්නේ අර කෘත්‍රිම වෙනස් කරගන්න එක නෙවෙයි, කර්මානුරූපව නිර්යාසීම සිද්ධ වෙන්න පුළුවන්. ඒකට අතීතයේ උදාහරණ තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් උදාහරණ තියෙනවා. මේ සඳහා වෙනම විනය නීති නීතිසම් පනවල තියෙනවා. යම්කිසි පිරිමි කෙනෙක් භික්ෂුවක් ලිංගිකත්වයේ පරිවර්තනයක් වුණොතින් කාන්තාවක් වුණොතින් ඒක දැනගත්තු මොහොතේම අනිත් ඇත් කීප දෙනෙක් එක්ක භික්ෂුණි ආරාමයකට ගිහිලා ආවර දෙන කියලා. එතෙන් පටන් යට අදාළ වෙන්නේ භික්ෂුණි විනයට සම්බන්ධ ශික්ෂා පද ටික. පින්නතුනි මේ වගේ දා තියෙනවා. බුද්ධ කාලෙත් උනා ඊට අනුව විනය ශික්ෂා පද හිට වෙනස් කරලා තියෙනවා. ඒ නිසා වැදගත් වෙන්නේ පිරිමි කෙනෙක්ද ගැහණු කෙනෙක්ද කියන කාරණයට වඩා අදාළවන්නේ තමන් කොච්චර සීල සමාධි ප්‍රඥා වඩලා තියනවාද කියන කාරණය. අනේ නිසා අපි දක්ෂ වෙන්නට ඕන මේ ලැබපු දුර්ලභ බුද්ධෝත්පාද කාලය තුළ උපරිම ලෙස අපේ මේ ප්‍රඥාව දිනන විදිහට අපේ සීල කටයුතු සම්පාදනය කරගන්න ඒ ප්‍රඥාව දිනු කර ගැනීම ඒ සම්මා දිටිය දිනු කරගන්න තියෙන ආසන්නතම කාරණා දෙක තමයි පරතෝබෝසිය සහ යෝනිසෝ මනසිකාරය කියන කාරණා දෙක. ධර්ම ශ්‍රවණියත් යෝනිසෝ මනසිකාරයත් කියන කාරණය. එනිසා හොඳට ධර්ම ශ්‍රවණය කරන්න ඒ දහම් කාරණයක් අහනකොට ඒ ධර්ම කාරණය මටමයි කියන දෙල හිතාගන්න පින්නතුනි. බොහෝ විට අපි ධර්ම කාරණයක් කිව්ව ගමන් අපට හිතෙන්නේ ආවලට නම් හොඳ බණ ටිකක් තමයි හාමුදුරුවෝ කිව්වේ කියලා අනිත් කෙනාගේ පැත්ත දැන් බලන්නේ නේ. එහෙම බැලුවත් පින්නතුනි වැඩේ වැරදිලා. බණහල ගිහිලා කියන අද හොඳ බණ කොයා ඉන්න තිබුණේ. ඔයාටම තමයි බණ දෙක කිව්වේ කියලා. එහෙමනම් පින්නතුනි බණ සාර්ථක වෙලා නැහැ. බණ කියනකොට තමන්ගෙටම කණ්ණාඩියක් දුන්නා වගේ තමන්ගේ ජීවිතේමයි තමන්ට පේන්නට ඕන පින්නතුනි. බණ දේශනා කරනකොට ධර්ම දේශකයන් වහන්සේට උන්වහන්සේගේ හිතගෙන බලමින් උන්වහන්සේ ගැන කෙලෙස් ටික අඩු වෙමින් උන්වහන්සේ මණ්ඩික දේශනා කරන්න ඕන. මෙන්න මේක තමයි ඇත්තටම අපි ධර්මයේ ප්‍රයෝජන ගන්නා කියලා කියන්නේ. අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම දීර්ඝ සූත්‍රය පාදක කරගෙන ඒ වගේම සෝමා සූත්‍රයත් මූලික කරගෙන කාන්තාවන්ගේ ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ කාන්තා අභිමානය දේශනා කළා. කාන්තාවන්ට පිරිමින්ට සමතන දෙන බුදුහරුගේ නැහැ. සමතන දෙන්න බෑ පිනුතුනේ කවදා. වරදවා තේරුම් ගන්න එපා. සමතන නෙවෙයි නිසිතන ලැබෙනට ඕන. කාන්තාවන්ට කරන වැඩ පිරිමියට කරන්න බෑ. පිරිමියට කරන වැඩ කාන්තාවන්ට කරන්න බෑ සමහර දේවල්. පුළුවන් දේවල් උතුන බැරි දේවල් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කිසි වෙලක සමතන දෙන්න ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ නිසිතන දුන්නේ. නිසිතන දෙන්න පුළුවන් උපරිමය ඒ මවට ගෞරවය ලබා දුන්නා. බුදු කෙනෙක් වශයෙන්ත් ලබා දුන්නා. සරුත් මහරහතන් වහන්සේ අවසාන මොහොතේ තමන්ගේ නිවසට ගිහිල්ලා ඒ අම්මට ආධ්‍යාත්මික උපකාරය කළා. බුදුරජාණන් වහන්සේගේ මෑණියන් හැරෙනකොට මේ ලෝකෙ හිටිය වාසනාවන්ත මම තමයි සරුත් හාමුදුරන්ගේ අම්මා. දරුවෝ 7 දෙනෙක් මෙලොවට ජනක කළා. ඒ දරුවන් 7 දෙනාම රහත් වුණා. රහතන් වහන්සේලා 7 දෙනෙක් මෙලොවට බිහි කරපු අම්ම කෙනෙක්. සාරී බ්‍රාහ්මණිය. අනේ අම්මාටත් පිට වුණා සරුත් හාමුදුරවසන් මොද ගිහිල්ලා. ඒ විතරක් නෙමෙයි කිසියම් ස්වාමීන් වහන්සේ කෙනෙක් පැවිදුණාට පස්සේ අම්ම කෙනෙක් අසරණ වුණොතින් ඒ ස්වාමීන් වහන්සේට විශේෂ විනය නීති රීති කියන යාමර සලකන පුළුවන් විදියට පින්නපාතේ කරගෙන අම්මව පෝෂණය කරන්න පුළුවන්. ඒකට නිසි ආකාරයෙන් බුදුදහම තුල නිදහස ලබා දීලා තියෙනවා. එනිසා පින්නතුනේ මාතෘත්වයේ ගෞරවය අපි හැමදෙනාගේම හදවත තුල තියෙනට ඕන. අන්නේ මවට සලකලා අපි උපරිම පින කරගන්නට ඕන. ඒ මාතෘත්වයේ පිහිටින් ලැබීච්ච මේ ජීවිතය තුළින් අපි සැබැලෙසම අපේ අම්මට තාත්තට අපි ගරු කිරීම කියලා කියන්නේ මේ ආධ්‍යාත්මික ගමන් මගේ අපි උපරිම ලෙස සීල සමාධි ප්‍රඥා තුළ ඉහළට අපි යන්නට ඕන. අද ශ්‍රවණය කරපු ධර්ම දේශනාවෙන් අහන්න කරුණුම තියෙනවද? ගැටලු දැන් තියෙනවද? හොඳයි පින්වතුනි විශේෂයෙන් අපි මේ සඳහන් කළේ කාන්තාවක් වුණත් සීලය සහ ප්‍රඥාව නැත්තම් සමත විදර්ශනා නැත්තම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා දිනු කරවතින් ඔබට ආධ්‍යාත්මික වශයෙන් ඉහළට යන්න පුළුවන්. අන්නේ ඉහළට ගියු තැනැත්තියට මනුෂ්‍යයන් විතරක් නෙවෙයි දෙවියන් බ්‍රහ්මයන් පවා ගරු කරනවා. ඒගේ ආධ්‍යාත්මික දියුණුව සඳහා එනිසා විශේෂයෙන් මේ ධම්ම දින්නා මිහිණිය ගැන විසාක උපාසකතුමා ඇත්තෙම ඔහුගේ උපාසකතුමාගේ ගිහි කාලයේ ස්වාමි දියණියන් මේ පැවිදි වෙලා මේ මාර්ගවල ලැබූ ශ්‍රාවකේ ඒ තමන්ගේ භාර්යාවට වන්දනා කළා ගරු කරා. ඒක අතකින් පැවිදි වෙලා හිටියේ ඒක අතකින් රහත් මිහිණියා. ඒ නිසා පිරිමි කෙනා ඒ කාන්තාවට වැඳා. ඇගේ ආධ්‍යාත්මික දියුණුවට ඇගෙන් ප්‍රශ්න අහලා ඒ ධර්ම ගැටළු නිරාකරණය කරගත්තා. ඉතින් මේ ආකාරයට පින්නතුනේ ආධ්‍යාත්මික ගමන් මඟ තුළ කාන්තාවන්ටත් ඉහළ මට්ටමින් අභිමානෙන් ජීවත් වෙනට සම්බුද්ධ ශාසනය තුළ උපරිම වටා පිටාව පහසුකම් අපට ලබා දීලා තියෙනවා. එනිසා මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළ අපි උපරිම ලෙස අපේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්න උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය නිගාත්‍රි සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ උතුම් පින හේතුවෙන් අප නැමින් මියගිය ඥාතීහුද පින් කැමති දෙවියෝද මේකන දැක සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මේ උතුම් කුසල හේතුවෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තිය කෙරෙහි ජීවනයත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනා කෝලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්මේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.